අවසරයි හැම දිනකටම පිරුවන් සරණයි. අද අපි සුපුරුදු පරිදි බදාදා දිනේ කියන්නේ තවනට සිසුන් සොස්කේකින් තවත් ධර්ම සාකච්ඡාවකටයි. අද අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අප හයි කරනවා ගෞරවනීය ජලිවල බුද්ධරත්න සිතාසනයේ ස්වාමීන් වහන්සේ. අපි තවනට සිසුන් සෙවෙනින් ඔබ වහන්සේ දෙපා නමස්කාර කොට පිළිගන්නා මේ වෙලාවට එහෙමනම් ස්වාමීන් වහන්සේ මම හිතනවා අපිට මේ මෙත සූත්‍රය අනුසාරයෙන් ධර්ම දේශනාව ආරම්භ කිරීමට ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ සේවන් සර්ණයි. සමන්ත චක්කවරේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස සතෝ ඉමා බික්ඛේ පටිපදා කතම සතස්සෝ දුක්ඛ පටිපදා දණ්ඩා අභින්නෝ දුක්ඛ පටිපදා කිච්ච අභින්නෝ සුඛ පටිපදා දණ්ඩ අභින්නෝ සුඛ පටිපදා කිච්ච අභින්නෝති. අපි ගෞරවණීය අපේදීම පුණ්‍ය ග්‍රාම වහන්සේගෙන් පාදන මස්කාර පුරකාර කරයි. ධර්ම දේශනාවට සම්බන්ධ වෙමු. අපි තිඟතුනි තිඟතුනි සාදුදීනෙදි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒකම් ශ්‍රී සද්ධර්මයේ සීත වෙලාවක් ශ්‍රවණය කරන පින්වත් කරගැනීමටයි හැමදිනම බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා වශයෙන් යෝජනා කරලා තිබෙන්නේ විස්තර සූත්‍රය හෙවත් දෙතිය ප්‍රතිපදා සූත්‍ර දේශනාව සංයුක්තනිකායි චතුක්ක නිපාතයේ සඳහන් වෙන මේකම සූත්‍ර දේශනාව තමයි අද දිනේදී මාතෘකාව හැටියට අපි සබා ගැනීම සිද්ධෙන්නේ. විශේෂයෙන් අද ධර්ම දේශනාවට සම්බන්ධ වෙන මේ මොහොතේ මා කලමෙන්න ආශිර්වාද කරන්නට කැමති අපේ බලවත් මෙතිතුමන්ට ඒකේසුමන් එක දිනේ වෙනකොට විශේෂ ප්‍රතිකාරයක් සඳහා සේවනම් වෙන පවතින ඒකමාතේ කාර්ය සඳහා සාර්ථකව මුහුණ දෙන්නට එවැදීම නිරෝගී සේ චිරජීවනය ලබන්නට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලබන්නට මේ කරන්නා වූ කැපවීමම හේතුවක් වාසනාවක් වේවා. ඒවත් සැනසීමක් නෙවේවා කියන ආශිර්වාදෙ මේ මොහොතේ සිද්ධ කරන්නට කැමතියි. එවැදීම අපි අද මේ වැඩසටහන තුළින් අපි නැතිකම එවැදීම සියලුම පින්වතුන්ලා හොඳ දිනකම ආශිර්වාද කරනවා. සියලු යහපත සැලසීම ධර්ම අවබෝධය වර්ධනය වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. වර්ධනයේදී මේ දේශනාව පමණක් උදාමත් කෙටි කාල පරාසයක් වෙන දේශනා කළ නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා. එන්න අනතුරේ පාසස්සයි මුපෙන් කරලා මුදෙන මුපිකම කියලා සිද්ධ කරගෙන එයා වේ පිළිදෙන එන්න කටේකක් සඳහා සම්බන්ධ වීමට සිද්ධ වෙන නිසා ඒ නම දෙනාම ධර්ම අභිනය සද්ධර්මය ශ්‍රවණය කරලා තමයි ජීවිතේට මේ ධර්මය ගල්පා ගන්නට සිතනවා කියන කියන ආරාධනාවක් කරමි. පදිනේදී මේ උතුම් ධර්ම දේශනාවට ආරම්භ කරනවා. අද දේශනාව ඉතාමත් ප්‍රකට සූත්‍ර දේශනාවක්. විස්තර සූත්‍රය විස්තර දෙකම විද්‍ය ප්‍රතිපදා සූත්‍රය ප්‍රතිපදාව පිළිබඳව දෙවෙනි උදවදාන සූත්‍රය මේ සූත්‍රයේ මේ නම් විදිහින් නිදස්කතම තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයේම මාතෘකා වශයෙන් තබමින් දේශනා කරපු සූත්‍ර දේශනාවක් සංක්ෂිප්ත සූත්‍ර කෙටි සූත්‍ර කැටියට දේශනා කරපා රදින ප්‍රතිපදා සූත්‍රය හැටියට සඳහන් වෙනවා. උදේදී න්‍යාය තුළ ඒ සඳහන් තුළ උපසිරින් තුළ දේශනා කරන දෙවනි දේශනාවන් හැටියට මේ විස්තර සූත්‍ර විස්තර දෙකෙන් සඳහන් කරන්නට පුළුවන්. චතුක්ක නිපාතයේ අංගිකරණ නිකාය චතුක්ක නිපාතයේ මේ සූත්‍ර දේශනාව අන්තර්ගත කරලා තිබෙනුනේ මෙන්න දැක්වෙන කරුණු හතරක් තිබෙනවා. ඒ කරුණු හතර අන්තර්ගත වෙන නිසා තමයි චතුක්ක නිපාතයේ මේ උත්තර සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තිබෙනුනේ. ඒක අපි අද සාකච්ඡා කරමු. මේ සූත්‍ර දේශනාව විදිහට සදගත්කම වටිනාකම පිළිබඳව අපි සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතරේම වික්‍රී ප්‍රතිපදා මහණෙනි ප්‍රතිපදා හතරක් තියෙනවා. ප්‍රථම ප්‍රතිපදාව මනෝදී ප්‍රතිපදා හතර. දුක්ඛ ප්‍රතිපදා දණ්ඩාදීන. දුක්ඛ ප්‍රතිපදාවක් තිබෙනවා. එනිවදෝදේ බ්‍රහ්ම දිරවයි. ප්‍රයෝජන දුක්ඛ ප්‍රතිපදා කිප්පරිණ. දුක්ඛ ප්‍රතිපදාවක් තිබෙනවා. එනි ප්‍රතිපලෙන් එයින් ලබන්නා වූ අවසාන යමනාන්තේ වහා ලබන සුළු. සුඛ ප්‍රතිපදා බන්ධා දුන්න. ප්‍රතිපදාවක් අතරින් එවගේම ත්‍රිං ලබන්න වවදෝදය දුෂ්කරයි. යහා නොලබිය ඇසි. එවගේම සුඛ ප්‍රතිපදා කිප්පා දුන්න. ප්‍රතිපදාවක් සකසහගතයි. ත්‍රිං ලබන්න වූ ප්‍රතිඵලය බොහොම සැහැල්ලුයි. එවගේම දුෂ්කරතාවලින් තොරයි. මේක තමයි මේ සූත්‍රයේ මාතෘකාව. මාතෘකාව දුක්ඛ ප්‍රතිපදා දණ්ඩාදීන්න. දුක්ඛ ප්‍රතිපදා කිප්පාදීන්න. සුඛ ප්‍රතිපදා දණ්ඩාදීන්න. සුඛ ප්‍රතිපදා කිප්පාදීන්න. මේක තමයි මේ සූත්‍ර දේශනාවේ මාතෘකාව හැටියට අපි මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන්නේ. මේ කරුණු හතරම සම්පසබ්බන් කියන සූත්‍ර දේශනාවේ දැක්වෙන්නට ලැබෙනවා. දීගණිකායි සම්පසබ්බන් සූත්‍රය. මෙලෙවින් පැහැදීමට පස්සේ සූත්‍ර. සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් තමයි මම මේ ලෝකයේ මේ ප්‍රතිපදා හතරක් ඉගෙන ගත්තේ. මේ ප්‍රතිපදා හතර තමයි අපි කලින් කතා කරපු මේ හතර. දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා දින්න, දුක්ඛ ප්‍රතිපදා කිප්පා දින්න, සුඛ ප්‍රතිපදා දණ්ඩා දින්න, සුඛ ප්‍රතිපදා කිප්පා දින්න කියන මේ ප්‍රතිපදා හතර මම ඉගෙන ගත්තේ දවන් කෙරෙහි. බෝධිසත්වයේ දේව මට කියලා දුන්නා, අපිට කියලා දුන්නා. ස්වාමීන් වහන්සේ මේකෙම කවුරුත් අපිට දේශනා කළේ. එබැවින් මේ දේවල් අපිට පැහැදිලි කරලා දෙන නිසා ධර්මයේ සම්මා සංගම්බයි. ධර්මීය පාඨය කාරණා සංග්‍රහයෙන් පිටති ගන්නේ කියලා පාරිසිත මහරහතන් වහන්සේ නිධර්මයේ පිළිංග තමා පිළිගත්තේ විශේෂයෙන් පැහැදිලි පිළිබඳව විග්‍රහ කරමින් මේ සංකප්පාදමින් සේකෘදේශනා කරන මේ කාරණාව මේ විදිහට මතක් කරලා කියනවා. එකම නියතම විද්‍යාසනය කළ බැවින්ට ලැබෙන විශේෂයේ දෙදෙනා විද්‍යාදානන වහන්සේ වදාළ ධර්මය තුළ අපිට අහන්න ලැබෙන ධර්ම විග්‍රහය. මොකද මුත්‍යයන් මේ පුද්ගලයන්ගේ මානසිකත්වයේ නිලයේ තියෙන බලනකොට මේ පුද්ගල මානසිකත්වය ගොඩක් වෙනස්. එතනකට වෙනස්. මේ ධර්ම දේශනාවට සම්බන්ධව කෙනෙක්ලා ගත්තා මේ පින්නතලාගේ චරිත ප්‍රභාවයන් වෙන ආකල්ප ප්‍රභාවයන් වෙන. ඉතින් මේ ප්‍රතිපදාව තුළින් කතා කරන වහන්සේ මෙතෙන් කරන්නට උත්සාහ කරන්නේ මේ ධර්ම මාර්ගය තුළ අන්වයන් සත්‍යයක් වෙනවන මේ ධර්ම මාර්ගය තුළ ප්‍රයෝජනෙම නම් පිටිකෙනෙක් වෙනවන ඒ ධර්ම මාර්ගයේ දේන වෙන ආකාරය හා ඒ වගේම ලැබෙන ප්‍රතිඵල කොහොමද ලබන්නේ කියන එක තමයි මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරලා දෙන්නට බාධ්‍යතුන් වහන්සේ උත්සාහ කරලා තියෙනවා. කතාවකෙන් පිටි විශ්මිතව අවබෝධය මේ කාරණාව අවබෝධ කරගෙන උන්වහන්සේ ලෝකයට මේ කාරණාව දේශනා කරනවා. අපි දසන සමහර අවස්ථාවල අපි කියන කේතජලයෙන් විවිධාකාරයේ බෙදීම් වලට ලක් කරනවා. දැන් කෙනෙක් හොඳට ධර්මීය දිනු කරන්න කියලා නම් හිත එක්කම යනවා නම් වහා හිත එක්කම යනවා නම් එයා දින ධර්මීය ආධර්මීය උඩට මනෝයෙන් තේරුම් ගන්න කියලා නම් අපි තේරෙන හැර විශේෂක දෙනුත් දැන් හරි තින්නන්ට කෙනෙක් කියලා. ඒවා දින අපිට කරන වැරදි වැඩ කරන ඒවා දින මේක දේවල් වල මේක අපිට විදසම් වල යෙදෙන දැක්කම අපි කියන හරි තව කාරයක් කියලා. අපිට තේරෙන්නේ මේ මේ ජීවිතේ ඇවිල්ලා තියෙන මොනවද කියන එක අපිට තේරෙන්නේ. අපිට මිනිස්සු නම් බාහිර රේඛේ දිහා බලලා බාහිර ප්‍රේතේ දිහා බලලා බාහිර සමයෙන් දිහා බලලා අපි සිද්දලෙන විවිධාකාර විදිහට බෙදෙනවා. මේ වගේ මොනවද කියලා. නමුත් අපි විශේෂයෙන් දැනගත යුතු කාරණා කියනවා පෙර සංසාරයේ තුල අනන්ත අප්‍රමාණ පිටරත්‍රගතය මේ ජීවිතයේ තුලම නිවන් දැකීමට පිළිපදම් තියෙනවා. අපිට මේ ජීවිතයේ දැකීම පුළුවන් ඒ සමහරට මෙන්න මෙරේ ගැටියට සමහරට අපිට මේ ජීවිතයේ දැකීම පුළුවන් කම වැඩි දෙයක් හතරක් නියතයට මේ ජීවිතය අපිට සමහරට දැකීම පුළුවන් කම වැඩි නිකන් දැඩි පීඩන දැන් දැඩි මතවාද වල ඉඳ ගන්න කෙනෙක් හැටියට අපිට දැකීම පුළුවන් කම ලැබෙන්නේ හැබැයි ඒවාද පිටර මොනවාද කියන එක අපිට බාහිර ස්වරූපයෙන් නිගමනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද පුද්ගලයාගේ චරිත ප්‍රභාවේ විවිධ වෙනවාට ඒ පුද්ගලත්වයේ මත පිළිතල අපිට තවත් නිගමනය පුද්ගලින් පිළිබඳව ලබා දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව මට පැහැදිලි වෙනවා. මේ සූත්‍ර දේශනාවේ විද්‍යාව පිළිබඳව තේරුම් ගන්නකොට මේක පළවෙනි කාරණාව තමයි මේ විස්තර කරන සූත්‍ර දේශනාව. පළවෙනි ධර්ම කරුණ තමයි ධර්ම විග්‍රහය තමයි දුක්ඛ ප්‍රතිපදං දන්වාදින්න කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ උත්පත්තියෙන් ඒ කෙනාගේ ජීවිතයේ උත්පත්තියෙන් රාගය බලලා සිද්ධ කියලා කියනවා පහළ එතන ජනරි රාගෙන් විස්තර ඒ වගේම උත්පත්තියෙන් ජනරි දෝෂයෙන් විස්තර දෝෂයෙන් විස්තර ඒ වගේම උත්පත්තියෙන් ජනරි මෝහයෙන් විස්තර රාග දෝෂ මෝහ කියන මේ දේවල් වලින් උත්පත්තියෙන් උරුම කරගෙන ඉන්නවා. ඒ උත්පත්තියෙන් උරුම කරගත්තා මේ රාග දේශ මෝහ සහිතම පුද්ගල නිරය පිළිවෙල මේ රාග දේශ මෝහ වලින් පීඩා විඳිනවා. දෙන්නක් වලට පත් වෙනවා. රාග දේශ මෝහ වලින් පීඩා විඳින දෙන්නක් වලට පත් වෙනවා. ඒ නැවත නැවත තමයි ජීවිතයේ අධ්‍යාත්මිකට නැවත නැවත තමයි ජීවිතයේ ඇති වෙනකොට ධර්ම මාර්ගයේ පෙරලා නැවත නැවත නැවත ජීවිතයට ඒවත් තමයි විශාල දක්ෂණයක් මනස තුළ ඇති වෙනවා. ඒවත් තමයි විශාල පීඩාවක් මනස තුළ ඇති වෙනවා. මම මතක තියාගන්න මේ සූත්‍රය දේශනා කරන්නේ මේ ධර්ම මාර්ගය තුළ දෙවෙනිම දෙවෙනිගේ විවිධත්වය. ඒ මේ ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් විවිධ විදිහට තමයි මේ ධර්මයෙන් හදවත තුළ දෙවෙනිමකට හදවත තුළ ඇතිවෙනා මේ ශ්‍රේෂ්ඨයන් සමග සිද්ධ කරන මේ යුද්ධය සිද්ධ කරන්නේ විවිධ විදිහට. පුද්ගල විදත්තේ තමයි. ඒ ධර්මයේ තුළට කෙනෙක් ධර්මයේ තුළ දෙවෙනිම ශ්‍රාවකයෙක් සිද්ධ මේ ශ්‍රාවකය කොපමණ උත්සාහ කරත් නැවත නැවතත් නැවත නැවතත් මෙසේ මේ රාගය තුළ මේ දැකගන්නේ. මෙසේ මේ දේශය තුළ මේ දැකගන්නේ. මෙසේ මේ මෝහය තුළ මේ දැකගන්නේ. මේ රාග දේශ මෝහ ගැඹුරු විදිහට ඇති වෙනවා. අපි ධර්මයේ මෙදේට ප්‍රගුණ කරගෙන යනවා. ධර්මයේ මුදේට ප්‍රගුණ කරගෙන වීදී අවස්ථාවෙන් ගැටලා බලනකොට අපි ධර්මයේ නැති ඇති නැති ක්ලේශයන් දරවලා අපි නැවතත් හිතට තනතුන් ගැටෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට අප්‍රමාණේ රාග දේශ මොහ ආදී මේ අපිට මූලයන් නිසා හටගන්නා වූ විවිධ ආකාරයේ චෙලස් ගැටවලට මුහුණ දෙන්නේ කෙනෙක් තමයි ධර්ම මාර්ගයේ බොහොම අමාරුවෙන් ප්‍රගුණ කරනවා. මොකද නිරතුරුවම රාගය ඇති වෙනවා. නිරතුරුවම ද්වේෂය ඇති වෙනවා. නිරතුරුවම මෝහය ඇති වෙනවා. ඉතින් මෙන්න මේ නිතර නිතර රාග ද්වේෂ මෝහ ඇති වෙන හේවාදීන් පීඩා විඳින ඒවා අපට කරගෙන නැවත නැවත සිතලේ සිටින ආය සතර ධර්මයේ ඉස්මතේම මේ විදිහට අපට සමග බලවත් ලෙස යොදවගෙන බලවත් ලෙස ගැටෙන මේවා යටපත් කරමින් සිතයි සිටිනට කරමින් මෙලෙස ප්‍රගුණ කරන්නා වූ ප්‍රතිපදාවට අපි කියනවා දුක්ඛ ප්‍රතිපදා කියලා. ඒ ධර්ම මාර්ගයේ ගමන දුක් සහිතයි. මේක මේ හඳුන්වන සිතා සිද්ධුම දෙයක් නෙමෙයි. මේ පරිසරය නිසා ඒවා දේ මත පොඩි කාලෙ ඉඳන් වැඩගෙච්ච ක්‍රමය නිසා ඒවා දේ නොයෙකුත් දේවල් නිසා කර්මය සිතකරස්සකින් බලපාන අවස්ථා කියනවා. මේ සියලුම දේවල් වල එකට ප්‍රතිවීමක් ඇතුළත තමයි මේ පුද්ගල විවිධත්වයේ ඉස්මතු වෙන්නේ. මේ පුද්ගල විවිධතා ඉස්මතු වෙන පුද්ගල ජීවිතවලට බලපෑම් සිදු වෙනවා. ඒක මේක තමයි දුක්ඛ ප්‍රතිපදා කියලා කියන්නේ. කෙලෙස් සමග යුදවදින ගැඹුරු කෙලෙස් සහිත ඒවා සමග යුදවදින මේවා යටපත් කරමින් නැවත නැවත පිටතින් මතුවී සිටිනේ. මොකද එයාට ඉලක්කයක් තියෙනවා මේ ධර්ම මාර්ගයේ නිමාවක් තියෙන්න ඕනේ කියලා. නිවන කියන එක ලබා ගන්න ඕන කියලා මේ ඉලක්කයක් එයාට තියෙනවා. ඒ ඉලක්කේ ප්‍රයෝගෙත් එයාට ඉලක්කේ කරා යන්න ඕනේ. එයාට වඩාත් රතින් කුසල් පිට. කුසල් පිට වශයෙන් නිසා අකුසල් පිට දකින වාරයක් ගැන අකුසල් පිට යටපත් කරමින් කුසල් පිට ඉස්මතු කරගන්න. හොඳට කල්පනා කරලා බලන්න. එක දෙන්නට කුසල් පිටක් දෙනු කරනකොට පහසු එන්න නැත්නම් අකුසල් පිට විස්මතේන වාරයක් ගැන විග්‍රහ යටපත් කර කර විස්මතු කරනවා කුසල් සුත පවත්වා ගැනීමද පහසු. එක දෙකට පවත්නාව කුසල් සුත පවත්වා ගැනීම පහසු. අකුසල් සුත සමන් උදවදින් කරනවා කුසල් සමාප්‍රාප්තිය. කුසලේමට සමාදන්නේ බොහොම බරෙන් දෙයක් බොහොම අපහසුද. මොකද අපිම රුලිකට පත්වන තැයි මත මෙහෙම වෙන්නේ. නිශ්චිත ධර්ම මාර්ගය තුළ යනවා. නිශ්චිත ධර්ම මාර්ගය තුළ ජීවන වෙනවා. නමුත් ඇයි මගේ හිත මේ විදිහට මේ අපේක්ෂාවන් තුළ දැනගන්නේ? ඇයි මේ හිත මේ විවිධාකාරයේ අපිකල මූලයන් සමග මෙහෙවෙන්නේ? එහෙම සිත් සිත් අපි කොච්චර සමහර අවස්ථාවල විසින් ගැටෙන අවස්ථා පිළිනවද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකත් මේ ධර්ම මාර්ගය තුළ තියෙන එකතර ක්‍රමයක්. ඒකෙන පුද්ගල ප්‍රභාවය තමයි සිද්ධ වෙන දේ. දුක්ඛ ප්‍රතිපදා. දන්දහ විඤ්ඤා මොකද මේ බ්‍රහ්ම අභිඤ්ඤාව කියලා කියන්නේ? බ්‍රහ්ම අභිඤ්ඤාව කියලා කියන්නේ එයා අවබෝධ කරනවා යමක් තියනවා නෝ. එයාගේ අවබෝධයේ සාක්ෂාත් ප්‍රගම් කිමකින් බොහෝම අපහසුතා නැද්ද? ඒක එකපාරටම තමයි ජීවිතේ තුළ සාධකන දෙයක් නෙමෙයි. එකපාරටම සමාතන මනස හිතනවා වගේ ඇති වෙන දෙයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ ප්‍රගුණ කිරීම තමයි එයා තුළ යම්කිසි අවබෝධයක් මේ මාර්ගය තුළින් ඇති වෙන්නේ. මොකද අකුසල කොට යටපත් කර කර කුසල කොට ඉස්මතු කර කර මේ කරගෙන යන මේ වෑයම තුළ යම් ප්‍රතිඵලයක් ලබනවා නම් ඒ ප්‍රතිඵලය ලබන්නේ එයා බොහොම අපලෝකතනද බයෙන් උගන්නන මේ ප්‍රදේශනේ ඉඳන්ම එයා තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශීලිය ඉන්ද්‍රිය ඒවා දින සතු ඉන්ද්‍රිය ඒවා දින සමාධි ඉන්ද්‍රිය ඒවා දින ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් බොහොම දෙමු දෙබලව තමයි ඉස්මතු වෙන්නේ මෘදුව තමයි ඉස්මතු වෙන්නේ අපිට ආදි මාර්ගය දෙවලයි එයා තුළ ලබන්න යන්නේම අවබෝධකා තියෙනවනම් යම්ම කුසල් සිත් තියෙනවනම් ඒ කුසල් සිත්වල ප්‍රවස්ම බොහෝම දුර්වලයි. ඒ බලවත් දෙයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ වෙන නිරතුරු වෙන විවෘතකම එක්ක තියෙන්නේ. මොකද මේ ඉස්ම තියෙන කුසල් සිත් දිහා බල බල. දියුර වෙන්නේ කුසල් සිත් දිහා බල බල. ඒ නිරතුරු වෙන ඒවත් එක්ක හිතෙන් ප්‍රතිකරණයකට පත් වෙන්න කියලා. අවබෝධයක් තියෙන කෙනා, ශක්තිය තියෙන කෙනා, විවිධය තියෙන කෙනා. මේක වටහාගෙන උත්තරාට යන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ අදාළ මෙන්න මේ විදිහට තම අනුගමනය කරන මේ උතුම් ප්‍රතිපදාව දුක්ඛිතයි. මොකද ගැඹුරු රාග දේශ මොහ වලින් යුක්තයි. එයා ඒ තුළින් ලබන්නා යම් ප්‍රතිඵලයක්, එයා තුළ දිනෙන්නේ යම් කුසලයක් වෙනවා නම් ඒ කුසල සිත් බොහොම දුර්වලයි. දුක්ඛ ප්‍රතිපදා දණ්ඩාදීන. එයා අනුගමනය කරන මාර්ගයක් දිරවලයි. ඒවාදීම එයා ලබන්නා යම් කිසි කුසලාදීන්ගේ දියුණුවක් වෙනවා නම් ඒවා බොහොම වෙනුත් සිදුවෙනවා. එහෙනම් ඒවට ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ. ශ්‍රද්ධා, වීරිය, සතිසම්ප්‍රඥා, විපස්සනා කියන මේ පහට ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ. අපේ ඒක අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි නිවන. ඒ නිවන අරමුණු කරගෙන භාවනාමය පිටක් තුළ ඇතිවන්නා වූ මේ ශ්‍රද්ධා, වීරිය, සතිසම්ප්‍රඥා, විපස්සනාවට තමයි සංචින්ද්‍රයන් කියලා කියන්නේ. එමනක මෙතන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ආරම්භයේදී තුනරයන් කෙරේ ප්‍රමණක් ඇති වෙන සුදු ශ්‍රද්ධාව නෙමෙයි. මේ පංචේන්ද්‍රිය ධර්මයන් තුළ ඇතිවන යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම්, විරියක් තියෙනවා නම්, සතියක් තියෙනවා නම්, ඒවාදීන සමාධියක් තියෙනවා නම්, ප්‍රඥාවක් තියෙනවා නම්, ඒ සෑම දෙයක්ම ඇති වෙන භාවනා මනසකාරයේ තුළින්ද, පිට දේන වීම තුළින්ද, ආරම්භයේදී කෙනෙක්ගේ හිතේ පැවතින ශ්‍රද්ධාවට වඩා පංචේන්ද්‍රිය ධර්මයේ සැපය කියන්නේ ජීවිත තුළ ශ්‍රද්ධාව දිනෙද්දී මේ ශ්‍රද්ධාව බොහොම බලවත්. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියම තමයි පසු කාලයක බලයක් බවට පත් වෙන. ඒකට කියන ශ්‍රද්ධා බලය කියලා. වීර්යයේ බලය, ඒවාදීන සති බලය, ඒවාදීන සමාධි බලය, ප්‍රඥා බලය. මේ ඉන්ද්‍රිය ධර්මයන් මොහොතක දිනුවට පත් වෙලා බලෙන් බවට පත් වෙනවා. ඒ බලෙන් බවට පත් වුණාම ඒවා මෙලෙසින් අපතල ධර්මයන් යටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ශ්‍රද්ධාවට විරුද්ධ දෙය තමයි විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාවට පුළුවන්කමක් ලැබෙන්නේ මේ ශ්‍රද්ධාව, මේ ශ්‍රද්ධා බලයෙන් කෙනෙක් දිරියල කරා. වීරියට විරුද්ධ දෙය තමයි උදාසීන ක්‍රම තියෙන්නේ කියන්නේ. උදාසීන ක්‍රමට තියෙන නිද්දේට පුළුවන්කම ලැබෙන්නේ වීරිය බලයෙන් කෙනෙක් යටපත් කරන. හැබැයි වීරිය ඉන්ද්‍රිය කෙනෙක් යටපත් කරන්න පුළුවන්. මොකද ඒ දේවලේ දේවල වෙන මත්තනේ ආරම්භය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආදී වශයෙන් සදාතන ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ ධර්ම මාර්ගයේ නිවන අනුකූල කරගෙන භාවනා මනසකාරය තුළ ඇතිවන බලයෙන් නවත්ත. ඒවා නැවත නැවත දියුණු කිරීම තුළින් තමයි බලයෙන් බවට පත් වෙන්නේ. ඒවා දුක්යෙන් ක්ෂයල යන්නේ. ඒවට විරුද්ධ අකුසල ධර්මයන්ට යටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නැවත නැවත කිස්ම තියෙන්නේ කුසල ධර්මයන්. හැබැයි මේ උත්පත්තියෙන් මේ ස්වභාවයෙන්ම රාගදේශ මොහ බලවත් ලෙස ඉස්මතු වෙන සත්ත්වයන් තුළ මේ මනුෂ්‍යයන් තුළ මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන්න ශ්‍රාවකයා තුළ එයා මේ දියුණු කරන්න යන ශ්‍රද්ධා, වීරිය, සතිකම, විපස්සනා කියන ඉන්ද්‍රියක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය බොහොම දෙරවලව තමයි ඇති වෙන්නේ. ඉතින් එයා බොහොම අමාරුවෙන් මේ කටයුත්ත නිරේතුරෙන්ම දියුණු කරමින් ධර්ම මාර්ගයේ දියුණු කරමින් යන දවසක ශ්‍රද්ධා, බල, වීරිය, බල ආදී වශයෙන් ඒවා බලයෙන් බවට පත් කරගෙන දැන් ලෝකෝත්තර මාර්ගයේ සරතමිනුන පරිවර්තනය තුළ මම දැක්කේ මේ සූත්‍ර දේශනාවේ සිංහල පරිවර්තනය අපට දැක ගන්නට පුළුවන්කම ලැබෙන ඊළඟ භාගයක් කරා පමුණුවනවා කියලා. නමුත් සූත්‍රයේ පාළි පාඨයේ තුළ සදාන් වෙන කැමැත්තද වෙන්නේ නැවත භාවයක් කරා යොමු වෙන මෙනු ලෝකෝත්තර මග්ග කියන තැනට පමුණු වෙනවා. ලෝකෝත්තර මග්ග කියන තැන පැමිණීමේ සිද්ධ කරා ලෝකෝත්තර මාර්ගයට පමුණු වෙනවා. ලෝකෝත්තර මාර්ගයට පමණ වුණු තුන නොහෙත අවශ්‍යකම ලෝකෝත්තර ඵලය සිද්ධ වෙනවා. ආසවක්ක ආශ්‍රයෙන් ශේත්‍රීමට හැකියන ලෝකෝත්තර මාර්ගය තුළ මේ ශේත්‍රය සඳහන් වෙනවා. ආශ්‍රයෙන් ශේත්‍රීමට හැකියන ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ අරහත් මාර්ගයට කියන නම. ඒ අරහත් මාර්ගයටයි සමුනවන්නේ. අරහත් මාර්ගය තුළින් තමයි ඒ අරහත් ඵලය කරා සමුනවන්නේ. මොකද මේ අරහත් මාර්ගයත් අරහත් ඵලයක් කියන මේ දෙක අතර තියෙන තුනයි. අපි විතන විදිහට විශාල ප්‍රාප්තයක් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. අරහත් මාර්ගයත් අරහත් ඵලයත් අතර පවතින එක පිටක් සමන. ඒ පිට ඇතුළේ නැතිලා යනවා. ඒ ලෝකෝත්තර මාර්ග පිට ඇතුළේ නැතිලා ගියට පස්සේ අරහත් ඵල පිට උත්පාද වෙනවා. මේක අපි අවබෝධ කළ යුතු තැනක්. අපි හිතන අරහත් මාර්ගය කියලා අනාගම ශ්‍රාවකයා යම් කිසි මාර්ගයක් වෙන දෙයක් කළ විශේෂය. දැන් මාර්ගයක් දෙයක් කළ විටයි යමක් නොවන දැකිය යුතුයි. හැබැයි අරහත් මාර්ග පිට කියලා කියන්නේ අරහත් ඵලයට පෙර පහළ වෙන ක්ෂණයක් පමණ මොහොතක පහළ වෙන ඇතුළත නොකියන පිටක් පමණ. දෙන්නේ ලෝකෝත්තර මාර්ග පිටට ආශ්‍රයෙන් ශෛලියේ ලෝකෝත්තර මාර්ග පිටට මේකන බොහොම අමාරුවෙන් මේ රුන්ති ධර්මයෙන් වර්ධනය කරගෙන ගමන් කරනවා. එයාට ලෝක මේ ප්‍රශ්නේ ජීවිතේ හරිම අපහසුතා නැද තමයි එයාගේ මේ ධර්ම මාර්ගයේ ජීවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර මේ කාරණා පිළිබඳව හැමදෙනාම පැහැදිලි කරගන්න ඕනේ. ඊළඟට තමයි සබාධයන් වහන්සේ දේශනා කරන ඊළඟ එකතන දුක්ඛා ප්‍රතිපදා සිද්ධා දෙන්නේ. දුක්ඛා ප්‍රතිපදා සිද්ධා දෙන්නේ කියලා කියන්නේ කෙනෙක් ඉන්නේ ජීවිතේ උත්පත්තියම රාගයේ බලවත් රාජින දේශයේ බලවත් මේ බලවත් රාග දේශ මොහ ආදී නිරෝධය වෙන තේනවා. තේරගුන් පීඩාවෙන් තේරගුන් දෙන්නත් තිබෙනවා. හැබැයි එයා ධර්ම මාර්ගයේ දේම කරන්න බොහොම අමාරුයි. එයාගේ ඉන්ද්‍රිය ධර්මයෙන් මෙයා තුළ ඇති වෙන බොහොම අමාරුයි. හැබැයි මේ සිතලේ නැවත නැවත කිස්මතේ බලවත් ලෙස නැගී සිටින මෙයා ලෝකෝත්තර මාර්ගය කරා අරහත් මාර්ග පිට දක්වා යා පමුණුවනවා. ඒ අවතෝදේ කරා පැමිණ වීමේදී යාතුල ඇතිවන්නේ වේගවත් බව මාර්ගයේ ප්‍රගුණ කිරීම දෙයාතුල ඇතිවීමේ අතිශයින්ම බෙදල බව මේක හොඳට පැහැදිලි කරගන්න. මාර්ගයේ බෙදලයි එතන මාර්ගයේ කියලා කියන්නේ අරහත් මාර්ග පිටනේ ලෝකෝත්තර මාර්ග පිටනේ ඒ ලෝකෝත්තර මාර්ග පිට ලෝකෝත්තර ඵල පිට අරමුණු කරගෙන වඩන්නා වූ මාර්ගයේ දුර්වල හැබැයි ලබන්නා වූ ඵලය එයින් ලබන්නා වූ යම් කිසි කුසලාදී ධර්මයන්ගේ බලවත් වීමක් අතිශයින් දිනු වීමක් තියෙනවනේ මේ ප්‍රතිඵලයන් බොහොම වේගින් යලස ආරක්ෂා කරගන්න. මේ අවස්ථාව හොඳට තේරුම් ගන්න. දුක්ඛ ප්‍රතිපදා සිත්පාදිනා. අභිඥාවන් කරගෙන අවබෝධයන්. අභිඥා කියලා අපි සඳහන් කරනකොට අපි මත තේරෙන පංච අභිඥා. එල්දිපාදිනාරාදී පංච අභිඥාවන් අපි මත තේරෙන මෙතන මේ අභිඥාවන් කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි යනවත් කියන මාර්ගඵල අරමුණු කරගෙන ඇතිවන්නව අවබෝධයෙන් ඥානයෙන් තමයි මෙතන මේ අභිඥා කියලා කියන්නේ. දෙතේ යම් ප්‍රතිඵලයක් ලබනවා නම් ඒ ලබන්නා ප්‍රතිඵලයේ වේගවත් විශේෂයෙන් වේගවත් එයාට සාක්ෂාත් කරගැනීමට පුළුවන්කම ලැබෙනවා. නමුත් එයාගේ මාර්ගය බොහොම දුෂ්කර සහිතයි. මේ කාරණාව තියෙනකොට අපි මතක් වෙන්නේ මේ කාරණා දුක්ඛ ප්‍රතිපදා දුක්ඛ අභිඥා දුක්ඛ ප්‍රතිපදා භංගා භින්න දුක්ඛ ප්‍රතිපදා සුත සුඛ කිප්පා භින්න කියන මේ දෙක විඥාතනකට අපිට මතක් වෙන නන්ද මහ රහතන් වහන්සේ ඒ වගේම මුගලන් මහ රහතන් වහන්සේ ඒ උතුමන් වහන්සේලා මේ මාර්ගය තුළ මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කිරීම තුළ අපේක්ෂෙන් පීඩා වින්දා මුගලන් මහ රහතන් වහන්සේ තියෙන නිද්දේශනින් පීඩා වින්දා නන්ද මහ රහතන් වහන්සේ ජීවිතේ ධර්ම ප්‍රගුණ කරන කාල පරාජයේ තුළ රාගින් පීඩාවෙන්ද ධර්ම මාර්ගයට හිත යොමු කරනකොටම නැවතත් පිළිගන්න රාගයම නන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම මාර්ගයට හිත යොමු කරද්දීම හිත පිළිගන්නේ කොහොමද කියන අරතුරමයි තියෙන නිද්දේශලම මුගලන් ස්වාමීන් වහන්සේගේ නමුත් මේ ධර්ම ශාසනය ප්‍රගුණ කරමින් බුදුරජාන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරමින් නිරෝධයේ සිට පිළිගන්න විශේෂ අභිඥා දක්වා ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂ අවබෝධයෙන් කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. වහා ප්‍රතිපල සාක්ෂාත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක මෙන්න මේ අවස්ථාවත් අපි ඒ අවස්ථාව දෙකක් බලමු. අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ දුක්ඛ ප්‍රතිපදා? දන්ද අභිඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා උපාදින කියන මේ දේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒනෙක තමයි සිත ප්‍රතිපදා දන්දා බින්න මාර්ගයේ බොහෝම සංගබරයි. මාර්ගයේ බොහෝම බලවත් විදියට ඇති වෙනවා. ඒ මාර්ගයෙන් අවසාන මාර්ගය කියලා ගමන් කරමින් අවසාන ලබන්නේ ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒ ප්‍රතිඵලයක් තමයි වේගින් සාක්ෂාත් කරන ප්‍රඥාන් සිතල ඥානය, සිතල අවබෝධය, සිතලන්ගේ ප්‍රබෝධය, සිතසිත බවක් අභිගමනය කියනවා නම් මේ අභිගමනය විශේෂයෙන් සාක්ෂාත් කරගන්න. මාර්ගඵලයක් තියෙනවා නම් මේ මාර්ගඵල වේගින් සාක්ෂාත් කරගන්න. සුඛා ප්‍රතිපදා කියලා කියන්නේ ඔයගේ ජීවිතයේ කර උත්පත්තියෙන්ම ස්වභාවයෙන්ම ජනජායත කරගත්තා වූ රාග ස්වභාවයන්. ස්වභාවයෙන්ම දායත කරගත්තා වූ දේශ ස්වභාවයන්. ස්වභාවයෙන්ම දායත කරගත්තා වූ මෝහ ස්වභාවයන්. රාග දේශ මෝහ ස්වභාවයෙන් නියතල ස්වභාවයෙන්ම පිළිගලාන. එවැදීන ඒවා නිසා ඇතිවෙනා දෙද්දන්න ස්වයාගේ ජීවිතයේ තුළම ස්වයාගේ රාගයක් පිටතට ඇතිවෙනු සිතන අත්හසුතාවයෙන් කරවේ රාගය දුරු කර ගැනීම බලවත් වෙන හැකියාවක් එයට ස්වභාවයෙන්ම දායාද වෙලා තියෙනවා. දේශයක් ඇතිවන තේ මොහොතේම සිතන අත්හසුතාවයෙන් කරව දුරු කර ගන්න පුළුවන්කම එයට තියෙනවා. තරණය මෙන්න කිරීමෙන් කරන්නේ මත වැඩක් නෙවෙයි කියන අදහසකින් පවා යම් කිසි අපසල් විතරයෙන් යටපත් කර ගැනීම හැකියාවක් එයට තියෙනවා. ඒ නිසා එයා අපසල්වලින් පීඩාවෙන් ඉඳිනවා. එයාට සුඛල් මාර්ගය බව පැහැදිලි වෙනවා කියලා. ඒ සුතර මාර්ගයේ දේම් කරන්න පුළුවන් අවස්ථාවේ නිරවතර නිරන්තරයෙන් මේ තුල ඇති වෙනවා. යම් මොහොතක සුතරයක් තුළ හිත පිහිටවා ගත්තා මේ මොහොත තුළ එයා විසිට ඒ සුතරය තුළ වේගින් දින වෙනවා. මෙන්න මේ ස්වභාවයට අපි කියන සුඛ ප්‍රතිපදා කියලා. මේ මාර්ගයේ දේවනින් තුළින් යම් ලෝකෝත්තර ඵලයන් අරමුණු කරගෙන ලෝකෝත්තර මාර්ගයෙන් සිත් පහළ වෙනවා දේ සිත් වේගින් යාම පරමුණු කරගන්නවා. දේවින් අරමුණු කරගෙන අරමුණු කරා ගමන් කරන හැබැයි මේ තුන්වෙනි ප්‍රතිපදාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුඛ ප්‍රතිපදා දන්දා බින්නා. එයාගේ මාර්ගයේ යහපත් වුණාද එයා යමක් අවබෝධ කරගන්න දේසාව යම් අධිගමනයක් විශේෂ ඥානයක් විශේෂ හැකියාවක් මේ භාවනා මාර්ගය තුළින් සාක්ෂාත් කරගන්නවා. කුසල ධර්මයන් පිටසල කතා කරත් අද්භාව වීර්ය ප්‍රතිසමාධි ප්‍රඥා කියන පහ මේ ඉන්ද්‍රිය ධර්මයන් බලෙන් බවටපත් වෙනවා කියලා. ඒ බලයෙන් බවට පත් කරගන්න එයාට ලෝකයෙන් පුළුවන්කම ලැබෙන්නේ මේ මාර්ගයේ යහපත් විදියට ප්‍රගුණ කරන් පුළුවන්කම ලැබුණාට. අකුසල් යටපත් කරගෙන සුසල් ඉක්මතු කරන්න එයාට පුළුවන්කම ලැබුණාට. යහපත්යේ විවේක මනසින් මෙයාගේ පුතෞසිත දියුණු කරන් පුළුවන්කම ලැබුණාට. ඒ කුසල ධර්මයන්ගේ උත්තරම තලයන් දක්වා දියුණු කිරීමේ දිහාට යන අපසතා ඉක්මතු වෙනවා. ඒවගේම සෝවාන් සකදාගාම අනාගාම වර්ගත් කරන මාර්ගයෙන් අරමුණු කරගෙන පහළවන්නා වූ ලෝකෝත්තර සිත් ඒකාන්තයෙන්ම ලබා ගැනීම දෙයක් දුෂ්කරතාවයට පත් වෙනවා. ඒ වගේම තමයි ඒවායි මාර්ගඵල සංඛ්‍යා සමා මහ නිවනට පත් වීමේදී පවා යම් සිත් අපහසුතාවයට පත් වෙන මොකද මාර්ගඵලයන් ලෝකයෙන් මෙයට සාක්ෂාත් කර ගැනීමට පුළුවන්කම ලැබෙනුනේ. මාර්ගයේ සුන්දරය මාර්ගයේ වේගින් දුවන්නේ මාර්ගයේ බොහෝ ප්‍රියකර යහපත් කෙනෙකු සුළුයි. හැබැයි ප්‍රතිඵලනේ ප්‍රතිඵල නැහැ කියලා කියන ප්‍රතිඵල නැත්තටම නේ කියන එක නෙමෙයි ප්‍රතිඵල ලැබෙන ධර්ම දෙකයි. දුර්වලයි. දුර්වල මාත්‍රෙන් කතා කරන්නේ. බලන්න මේ පුද්ගල ස්වභාවයට අනුව එතනම ආරම්භයේදී මුචිවේ අපිට පුද්ගලයේ ප්‍රතිඵල මාර්ගයේ බොහොම ලස්සනට වර්ණනා දැක්ලා අපිට තීරණය කරන්න බෑ නෑන ඉක්මනට නිවන් දකින නිවන් මාර්ගයට පැමිණෙනවා කියලා. අකුසල වර්ණ කෙනෙක් දිස්සෙ බලන අනුව මේ මිනිස්සුන්ට කවදාවත් නිවනක් නෙමෙයි කියන එක අපිට නිගමනය කරන්න බෑ. මොකද මේ පුද්ගල ජීවිතයේ තියෙන විවිධ ඕන්ගේ අවබෝධයන් විවිධ අවබෝධයන් දේවනෙන් කරන්නේ විවිධයි. ඒකට තථාගතයන් වහන්සේ දේශනා කරා මෙන්න මේ තුන්වෙනි ස්වභාවය එයා තුළ එයාගේ ප්‍රතිපදාව සුන්දරයි ප්‍රියකරු හැබැයි එයා ලබන්න ප්‍රතිඵලය එයා ලබන්න යම් අභිධමය විශේෂ ඥානය දුක් නිවීම පිණිස දුක් ක්ෂයකිරීම පිණිස එයා යමක් සාක්ෂාත් කරගන්නවන මාර්ගඵල පිළිගනින් ඒ සාක්ෂාත් කරගන්නව ඵලයන් බොහොම දුර්වල විදිහට තමයි එයාට සාක්ෂාත් වෙන්නේ. ක්ෂණයෙන් මොහොතේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සාරිපුත්තාදී මහ රහතන් වහන්සේ ඒ දේවල් හේතුන් සාක්ෂාත් කරගත්තා. අර මේ සම්මයේ සිත්පදයන් තේසන් වල කතාද ප්‍රාහ කියද්දී මේ පදාතයි පද දෙක කියද්දී සෝවන් මාර්ගඵලයට පත් වෙනවා. ඒ වගේම දීර්ඝ නක කියන පරිභාගයෙන් අත වේදනා පරිග්‍රහයෙන් ප්‍රේතර දේශනා දේශනා කරදි පිටිපස්සෙන් දෙගෙන සවන්සලසලා හිටපු කාර්යකෘත ස්වාමීන් වහන්සේ මහරහත්තාට එබැවින් අර එක ස්වාමීන් වහන්සේ නමක් අනුරාධපුර විජේවීති මාගේ මතකයේ ඇතුළත අතර ගණනාවක් භාවනා මාර්ගය කමඨන දෙමින් සංඥා රහස් කරන වැඩ පිළිවෙල තේදිලා ඉතිය. බොහෝ දිනකේ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ අහල මහරහත් ඵලයට පත් වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ධර්මයට පැමිණලා පිට දියුණු කරන දැක්වම අවුරුදු 30ක් දෙකේ යනකම් පිට දියුණු කරගන්න බැරි වෙනවා කියලා. අවුරුදු 30ක් ගියන ඒ පිටට පස්සේ තමයි මහරහත් ඵලයට පත් වෙලා තියෙන්නේ. මහරහත් වෙන්න ගන්න පිළිවිරි වල සමාධි ජීවිතේ මහරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න අතර කිහිපයක් වඩා ප්‍රතිපදාවක් දිනු කරේ. දෙවැනි මේ ප්‍රතිඵලයේ සාක්ෂාත් කරගන්න අතර කිහිපයක් ප්‍රස්ත බරන් ධර්ම මාර්ගයට උඩට තේනවා. සකල පිටක් උඩට දින වෙන බව දැනෙන. හැබැයි ප්‍රතිඵල ලැබන්නේ බොහෝ කාලයක් ගමන් කරනවා. මෙන්න මේ විදිහට මේ සාක්ෂාය පිළිබඳව අපි මෙතක මේ ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කරගන්න යනවා. ඊළඟට හතර වෙනි එක තමයි එක ප්‍රතිපදාවක් කිපාදුණ්‍ය මාර්ගය බොහොම ප්‍රිය කරේ මාර්ගය බොහොම පහළයි මාර්ගය බොහොම වේගින් දිනන සුළුයි ප්‍රවදීනයන් ප්‍රතිඵලයක් ඵලයක් එවැදෙන ලෝකෝත්තර සංඛ්‍යාත නිවන් සංඛ්‍යාත යම් කිසි අධිගම ජීවිතයක සාක්ෂාත් කරනවා නම් අධිගම වේගින් සාක්ෂාත් කරන පුළුයි මෙන්න මේ මාර්ගය බොහොම ප්‍රියකරේ සම්බය ධර්මයේ සඳහන් වෙන්නේ ධර්ම මාර්ගය බොහොම ප්‍රියකරේ එයාට උපත්ුන දැනිට කරගත්තා වූ ඇති කරගත් ස්වභාවයෙන් දායාද කරගත්තා වූ රාග ස්වභාවයක් නෝ ස්වභාවයෙන් දායාද කරගත්තා වූ දේශ ස්වභාවයක් නෝ ස්වභාවයක් නෝ බොහෝ වේදින් ධර්ම මාර්ගයේ දිනන සිතල් සිත් අපසල් සිත් වේදින් දකින්න අපසල් සිත් වේදින් යටපත් කරන සිතල් සිත් වේදින් දිනු කරනවා ඒ දිනු කරන වශයෙන් ඇතිවන්න පංචීන්ද්‍රිය ධර්මයන් කෙරෙනවා නම් ශ්‍රද්ධන වීර්ය සති සමාධි ප්‍රඥා කියන්නේ භාවනා මාර්ගය කියලා යම ප්‍රවේගය කියන්නේ කුසලයක් ඇති වෙනවා නම් ඒ කුසලයන් මේ මොහොතේ යමක් ඇති වෙනවා නම් ඊළඟ මොහොතේ ඊට වඩා බලවත් වෙන නිරීක්ෂිතින නිරීක්ෂිතින නැවත නැවත ඇති වෙනවා ඒ වගේම ඒ වගේම ලබන්නේ වෙන ප්‍රතිඵල සංවේගයෙන් සාක්ෂාත් කරගන්නවා දුක් සැපිරීම නිර්වාණය සාක්ෂාත් කරගැනීම වේගයෙන් මේ ප්‍රතිඵල ඒවයන් කරගන්නවා මෙන්න මේ ආකාරය ප්‍රතිපදා හතරක් මේ ධර්මයේ තුළ දසිනට ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දුක්ඛ ප්‍රතිපදා ධම්මාදීන දුක්ඛ ප්‍රතිපදා සිතාදීන සුඛ ප්‍රතිපදා ධම්මාදීන සුඛ ප්‍රතිපදා සිතාදීන මෙන්න මේ විදිහට ධර්මයේ තුළ විඳලා වෙනවා. සමන රයදී ධර්මාගය බොහෝම දුර්වලයි. ප්‍රවාදීන් ප්‍රතිපල ලැබීම බොහොම දුර්ලභයි. සමහර අය ධර්ම මාර්ගයේ බොහොම දුර්වලයි. හැබැයි ප්‍රතිපල ලැබීම බොහොම වේගවත්. සමහර අය ධර්ම මාර්ගයේ බොහොම ප්‍රිය කරේ තනියම ඉටපතනකටයි. ප්‍රතිපල ලැබීම බොහොම දුෂ්කරයි අමාරුයි. ඒ වගේම සමහර අය ධර්ම මාර්ගයේ බොහොම ප්‍රිය කරේ ශාන්තයි. ප්‍රවාදීන් ප්‍රතිපල ලැබීම බොහොම ප්‍රිය කරේ ශාන්තයි. මේක නිරෝධ හතර තමයි. මේ ලෝකයේ කියලා යමෙක් මේ සාධාරණ මාර්ගයට පැමිණෙනවා නම් ඒ පැමිණෙන යන්තික පෙද්දලෙත් වෙනවා. ඒ අයට මෙන්න මේ ආකාරයේ චරිත ස්වභාවයෙන් තමයි පිළිගන්නේ. කල්පනා කරලා බලන්න. රටේ ජීවිතය තුළින් ගලපලා බලන්න. මේ මාර්ගය අතරින් කොහොමද සමාරෙන්නේ? සමාජයේ ප්‍රතිපදාව දුක්ඛාගතයිද? සමාජයේ ප්‍රතිපදාව සුඛාගතයිද? සමාජයේ යමක් සාක්ෂාත් වීම සමාධියක් හරි අන්තික ආකාරයේ සිටේ නිවීමක් හරි ධර්ම මාර්ගය තුළ ප්‍රතිඵලයක් සිටේ කියලාගෙන දේනු කරනකොට ඒ ප්‍රතිඵල ලැබීම වේදවත්ද එහෙම නැත්නම් දුර්වලයිද කියලා නුවණින් බලන්න. නුවණින් බලන්නේ කලබල වීමක නෙවෙයි. අනේ මගේ මාර්ගය දුර්වලයි. ප්‍රතිඵල ලැබීම දුර්වලයි. සතිය දෙක්තර කීපයේදී සතිය කෙනෙක් පවතින්නේ සමාධිය දෙක්තර වැඩියදී සමාධිය කෙනෙක් සාක්ෂාත් වෙන්නේ මේ අධි වශයෙන් මානසික වශයෙන් කසුදන්න පිටි කරගන්නේ මේ නෝත චරිත ප්‍රභාවයත් කියලා අවබෝධ කරගෙන මේ චරිත ප්‍රභාවයෙන් කොයි ආකාරයෙන් කටයුතු කරත් එයා පමණවම එකම තැනකට කෙනෙක් අවබෝධ කරගන්නේ මේ දේවල් අපි අපේ ජීවිතේට ගලපා ගන්න වශයෙන් සිද්ධ කරන්නට ඕනේ. මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාපේණ දේශපාලක වෙන චරිතයක් කියලා තමයි ඉතින් ගන්නේ. මේ දේශපාලක වෙන චරිතය ගැතිකාරක වෙන සමාජීය ක්‍රමයාව. එයා තමයි කාස්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍රගාමක. ඒකෙන් ප්‍රථමම ආරාධනා කරා. මේ දේශපාලක පතරගතයන් වහන්සේ බහැදැසුම් දැම කැමති වෙනු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ගන්න කැමති වෙනවා. නුදු මහණන්ගේ ධර්මයෙන් පැතිනට වඩා මේ කාම සැපේ බොහොම වටිනවනේ අපේ ජීවිතේ බොහොම වටිනවා කියන දර්ශනයක් කියලා ජීවත් වෙනවා. සාරා සංකේ සෞඛ්‍යය පුරාවට පාරමී ධර්මයෙන් සම්පූර්ණ කරගෙන ආවාලු. ඒ මහා උත්තරනේ. ඒ වගේ ආත්ම භාවයක බුදුතෙක් හමුවට යන්න පව අසමයට වෙනා නම් අපි අන් ඒ වගේ කෙනෙක් අපි ගලට ගන්න තෝරන්නේ. මේවනේ චරිත ස්වභාවය. සමහර තැන්නේ අපි මේ ලෝකයේ තුල සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා බලලා අපේ දුර්වලකම් වර්ණනා කරනකොට අපිට පිළිවන්තම තියෙන්නේ මේයේ ජීවිතයේ සංවේදක පිටර ධර්මයෙන් කොච්චර ප්‍රයෝජනවත්ද කියන්නේ. අපි ඒ විදිහට දකින්න දැක්ක වෙනට සමහර අය අපි දැකලා තියෙන ධර්ම මාර්ගයේ වර්ණකොට සාර්ථකයි විතර ගන්නවා. ඒකට කොතන දෙන්නේ කියලා හිතනවා. කියන මොන්දෙන් මෙතන ඉන්නේ කියලා. අපි තුන් දැන් භාවනාව දිනු කරනකොට දැන් මොනවාරි ප්‍රතිඵලයක් ලැබෙනවා. එක්කෙනෙක් කියනවා දෙවෙනියට මම දැන් මෙතන ඉන්නේ. පළවෙනියට කියන දෙවෙනියට මම දැන් මෙතන ඉන්නවා. කොතන ඉන්නේ? මස්නම් තාම මෙතන ඉන්න හම්බුනේ නෑ. තාම මගේ පිට මේ වේගෙන් පිටවෙන්නේ මම මෙතන තාම සමාදමත් කරගන්න බැරි වෙනවා. කියලා සමාජයේ මාර්ගයෙන් දේවලකම කියනවා. ඒත් සමහර අනිත් කෙනෙක් මේක තමයි කාරණේ මධ්‍යස්ථයත් එකම මධ්‍යස්ථයත් කියලා අපි දෙයක් කළවතුන. අපේම වචනයක් කියනවා. අපේ වචන කියන්නේ මේ මාර්ගයේ බාහිර ප්‍රවේශය දිහා බලන. හැබැයි අපි දැක්ක වෙන්න තෝරන මේවම සමහර උත්පත්තිම දායාද කරගෙන මේ චරිත ලක්ෂණ බවට පත් වෙනවා. සමහර අය ස්වභාවයෙන් පිටින් චරිත ලක්ෂණ බවට පත් වෙනවා. හැබැයි මේ එකක්වත් අපිට අදාළ වෙන්නේ නෑ. මාර්ගයේ සමහර අය දුෂ්පාදක වෙන්න පුළුවන්, සැපපහකට වෙන්න පුළුවන්, ප්‍රතිඵල ලැබීම වේගවත් වෙන්න පුළුවන්, ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ හතර කෝණයෙන් යොමු කරලා තියෙන එකම තැනකට ඒ තමයි ආන්තරික සමාධිය. මොකද්ද මේ ආන්තරික ආනන්තරික සමාධිය කියලා කියන්නේ? ආන්තරික කියන්නේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ මොකද්ද? ආනන්තරික සමාධිය කියලා කියන්නේ අතරක් නොමැතිව සාක්ෂාත් වෙන සමාධිය. මොකද්ද මේ අතරක් නොමැතිව සාක්ෂාත් වෙන සමාධිය කියලා කියන්නේ? සතර සූත්‍රයේ බලන්න ධාතාවක් කියන යම් බුද්ධ සූත්‍රය පරිවන්නේ සිටින් සමාධිමානාන්තරිකඤ්ඤමාවේ සමාධිනාතේන සමෝන විද්‍යති ධාන්ති ධම්මේ වතනං තනිතං ඒකේන සත්‍යෙන ප්‍රාප්ත කරතු. මොකද මේ ධාතාවේ අර්ථය? ධාතාවේ අර්ථය තමයි ලක්ෂිත සමාධිය. සත්‍යජයන් වහන්සේ විසින් වර්ණනා කළාද හොඳයි වේ සම්මත කරාද ඒ ආනන්තරික සමාධිය අතරක නොරදෙන සමාධිය ඒකාන්තෙම දැක්වීමට ලැබෙන්නේ සත්‍යජක ධර්මයේ තුල පමණයි. ඒ ආනන්තරික සමාධියට සමානව තවත් සමාධියක් මේ ලෝකේ නේ ඒක ධර්මයේ තියෙන සත්‍යයක් ඒ සත්‍යම භාවයෙන් පෙත්වා කියන කඩතේයි ඒ ධාතාවෙන් ප්‍රකාශ වෙනකම් මේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ. මේ විස්තරකන සූත්‍රයේ හැම ප්‍රතිපදාවක්ම අතර දක්වලා තියෙන මේ ආනන්තරියන් කියන තැන. ඒ කියන්නේ ආනන්තරියන් කියන එකෙන් අර්ථ ගන්නන්නේ මෙන්න මේ රතන සූත්‍රයේ මේ ධාතාවෙන් කියන තැනම ආනන්තරික සමාධිය කියලා ධර්ම විග්‍රහ වෙන්නේ අතරක් නොමැතිව ඵල ලබන සමාධිය. ඒ කියන්නේ මහරහත් ඵලයට කලින් පහළ වෙන ලෝකෝත්තර මාර්ග පිටේ තමයි ආනන්තරික සමාධිය හැටියට සඳහන් වෙන්නේ. මොකද ලෝකෝත්තර මාර්ග පිටේට පින්නතුනේ මොහොතේම ජීවිතේ ඕනෑම කෙනෙකුට ලෝකෝත්තර අරහත් මාර්ග ඵලයේ ආරමුණු කරගෙන පහළවන්නේ ලෝකෝත්තර මාර්ග පිටේ පහළ වෙන ජීවිතේ ඕනෑම කෙනෙකුට ඒක අවස්ථාවක්. දෙවියෙක් කියලා බ්‍රහ්මයෙක් කියලා යම් පිට කෙනෙකුට මේ පිටේ පහළ වෙන එයා අනිවාර්යෙන් මහරහත් ඵලයට පත් වෙනවා. මොකද මේ පිටේ පහළ වීම තමයි ඊළඟ පිට පහළ වෙන්නේ අරහත් ඵලයෙන් සාක්ෂාත් කරගෙන. අරහත් ඵලයේ බලාපොරොත්තු වෙන අරහත් ඵලයේ ආරමුණු කරගෙන අරහත් ඵලයේ ඉලක්ක කරගෙන ඊට පෙර පහළවන්නා වූ චිත්තයට තමයි ලෝකෝත්තර චිත්තය කියලා කියන්නේ. ඒ චිත්ත ඉලක්ක ගත වෙලා තියෙන නිවන මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ආනන්තරික සමාධිය අතරක නොරදෙන සමාධිය. අතරක් කියලා කියන්නේ භවයක් සතරක් කිසිවක් නෙවෙයි. අතීත සංස්කාරයක් නෙවෙයි, වර්තමාන සංස්කාරයක් නෙවෙයි, අනාගත සංස්කාරයක් නේ, පසුබැසීමක් නේ, නොලාවීමක් නේ. ශ්‍රීලංක සිත්තේදී මහරහත් ඵලයේ ඒකාන්තයෙන්මපත් වෙනවා. මේ මේ ආනන්තරික සමාධිය කවදාවත් මේ ලෝක කිසිම දෙයකට සමාන වෙන්නේ නෑ. මේ අරහත් ඵල සමාධිය මේ ලෝකේ අරහත් මාර්ග සමාධියෙන් අරහත් ඵල සමාධියටපත් වෙනවා. මෙන්න මේ සමාධි අවස්ථාව මේ ලෝක පින්වතුන් කිසිම අවස්ථාවක කිසිම දෙයකට සමාන කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. මේ ආනන්තරික සමාධිය උගන්වන උසම ධර්මයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛේස ධර්මයේ පවණ. එතකොට මේ මාර්ගයේ දිරවල උනත් අවබෝධය දුර්වල වුණා. මාර්ගයේ දුර්වල වෙලා අවබෝධය වේගවත් වුණා. මාර්ගයේ සතපහකට වෙලා අවබෝධය දුර්වල වුණා. මාර්ගයේ සතපහකට වෙලා අවබෝධය වේගවත් වුණා. මේ හතර ආකාරයෙන් තියෙන විවිධත්වයක් සමානව තවටෙන්නේ. අතුලාන්තයේ තුල දේන යනවා ධර්මනාදී එකක්මයි. ඒ දේනෙර ලබන්නෝ ප්‍රතිඵලයක් එකක්මයි. ඒ නිසා මේ කතාවකට අනුව දේශනා කරන්නේ මේ කවරාකාරයේ මාර්ගයෙන් ගමන් කළත් එය අවසන් ලබන්නේ නියම කියනව ප්‍රතිඵල විවිධත්වයක් නේ. ඒක එකක්මයි. අර ධර්මයේ තුල සඳහන් වෙනවා කුතප්පලේ මොන කොටකලින් ගංගාවකට දැක්කත් ගංගාව තුළ මොන ගංගාවලින් වතුර ගියත් ඒ මොන ගංගාවලින් අපි ගංගා එකතු වෙලා මහ ගංගාවකට එකතු වෙලා මහ ගංගාව ජනතරන් පිරිනමත් වෙනම දැල ධාරාවක්ම රැගෙන යන මහමුද කරාමයි. අන්නේ වගේ විවිධාකාර පොතපලවලින් විවිධාකාර අත්ගංගාවලින් මිනිස්සයාවක් නේ මේකේ ජරාව ගන්නත් දැලයාවක් නේ කියලානේ ගහගෙන මහමුද කරාමයි. මහමුද කරාමයේ මේ සියලුම දේවල් ගංගාවටින් පමුණවන්නේ. ඒ වගේ මාර්ගයේ විවිධ වෙන්න පුළුවන් ගලමතරේ රූපේ විවිධ වෙන්න පුළුවන්. නමුත් මේක ගලහින්නන්නේ නිවන කරාමයි. මෙන්න මේ ස්වරූපයේ තේරුම් ගන්න. මේක තමයි නිවිස්තරයේ සත්‍යගතයන් වහන්සේ දේශනා කරපු දේවුණු කරන්නා වූ මාර්ගය තුළ මේ ලෝකෝත්තර මාර්ගය තුළ මේ හරියස්සයන් මාර්ගය තුළ දේවුණවන්නා අවස්ථාවකය තුළ ඇතිවන්නා වූ මාර්ගය හා අවබෝධය කියන්නා වූ විවිධත්වය සඳහන් කිරීමටයි මේ සූත්‍ර දේශනාව දේශනා කළ තියෙන්නේ. මේ ධර්ම දේශනාව ප්‍රවණින් කරන කාලය තුළ සියලුමේ ස්වරූප දත්තය මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. මම මේ හතරින් එකතන තියෙනවා. ඔබත් මේ හතරින් එකතන තියෙනවා. මොදෙවෙත් අපිට වෙන්න තියෙන්නේ මේ කොහොම ගැලුවත් මේක අපේ දුර්වලකමක් නෙමෙයි මේක මේ ස්වභාවය. ඒ ස්වභාවය තේරුම් අරගෙන අපේ අරමුණ අපිට කරගන්න ඕනේ. නිවන කියන ලෝකයේ අරමුණ අපිට භාවයට පත් කරගන්න ඕනේ. ඒ නිවන කරාම යන වැඩ පිළිවෙල මගදී අතරමං කරගන්න ඕනේ. ඒ විදියටම කරගෙන යන්න මොන දෙනිස් මාධ්‍යස්ථාන කරගන්න ඕනේ. මේ රැස් කරගන්නවල රුචියක සංකල. සියලු දේ බ්‍රහ්මයේ සාධකර දිදීනම උදන්නු දවරක්වා. ඒ අනදෙනුත් අපිට මේ සමාදානික කනසිකුමකටපත් වීම විතර විතර ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා. ඒ වගේම අපේ දැනුවත් වෙන එකමන්න ඇතුළු මේ අවස්ථාවේ මුහුණ යන පින්වන්ත සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සිත ජීවන ආයුරාරෝග්‍ය සම්පත්‍ය යහපත දැනත් වීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් සිද්ධ වේවා. ධර්ම දේශනාවට සම්බන්ධ වෙන විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවට මේ ස්ථානයටෙන් පැමිණි මිදිනේ බෞද්ධ විහාරස්ථානයේ සම්පන්නල අපේ පින්වන්ත නවයේ කිංකදෙනුත් මේ ධර්ම දේශනාවට සම්බන්ධ ලස්සවණි කරමින් පින් රැස් කරගන්න. මේ සෙල සංවිධානයේ සමග එකතුලා අත්කල් දඬුවම් කටයුතු කරන අපේ නවයේ රුධිරකල අපේ වෙනම දෙනමක් මේ වෙලාවෙ පිළිපත් කරන. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම පින්වන්තලා පිළිපත් කරන හැම දෙනාටම යහපතක් තන සීමා ශාන්තියක් වේවා. නිරෝධී සේ අසු වේවා. මාර්ගය සමාම ගමනය කරන මාර්ගයේ විවිධ වුණ දේක ජීවිතයට ප්‍රශ්න කරගන්නතු අවබෝධය ප්‍රමාදන දේක ජීවිතයට ප්‍රශ්න කරගන්න පිළිවෙතින් අනුකම්පාවෙන් උපේක්ෂාවෙන් මේ ලෝකෝත්තර මාර්ගංගයන් පියරෙන් පියර දියුණු කරගෙන ඉදිරියට යන තම දෙනම් අධිස්ථානය කැටි කරගනිත් සතරාරිය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා සනාතිරවදී මුගුණාතුන් සිද්ධ කරනට ඒවන් තරමයි. ආකාසත්තු මුම්මස්සා දේවානාගා මනුද්දිකා පුඤ්ඤං සංමුදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසන. ආකාසත්තු මුම්මස්සා දේවානාගා පුඤ්ඤං සංමුදිත්වා චිරං රක්ඛන්ති දේශන. ආකාසත්තු මුම්මස්සා දේවානාගා මනුද්දිකා ඐшее ධර්ම සාකච්ඡා කරගෙන යන ලෙස කාර්මික උපදෙස් කරන ධර්මයන් තියෙනවා.